මේදී අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම නව රජයේ කම්කරු හා වෘත්තීය සමිති සභ්‍යතා අමාත්‍ය ජෝන් සෙනවිරත්න මැතිතුමා ප්‍රකාශයක් කරලා තියෙනවා. මෑන් පවර් ක්‍රමය ශිෂ්ට සමාජයට සුදුසු නැති ක්‍රමයක්. මේ මෑන් පවර් ක්‍රමය අහෝසි කළ යුතුයි. ඉතින් අපි විශ්වාස කරනවා කම්කරු අමාත්‍යවරයාගේ එම අභිලාෂය ඉටු කිරීම සඳහා මෙරට කම්කරුවන් විසින් පෙළ ගැසී ඒ සඳහා අවශ්‍ය යෝජනා ඉදිරිපත් කළ යුතුයි කියලා. ඒ අනුව තමයි අපිම රැලියේදී යෝජනා සම්මත කරගෙන එය මාණ්ඩුවට ඉදිරිපත් කර බරපතල වුවදුරෙන් කම්කරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා අපි කටයුතු කරගන්න.